මේ දිනවල පාසල් නිවාඩු කාලයත් ඒ වගේම දීර්ඝ සතියන්ත නිවාඩුවත්ව කාලයක් ඒතු කොටගෙන පසුගිය සතියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනයේ වාර්තාගත එළ යෑමක් වාර්තා වෙනවා. සාමාන්‍ය දෛනිකව දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන සංඛ්‍යාව 43,000ක් වත් පසුගිය සතියන්තේ ඒ රථ වාහන සංඛ්‍යාව 60,000ක් වැඩි වීමක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම කර්ණායක අධිවේගී මාර්ගයේ දෛනික වාහන සංඛ්‍යාව 24,000 කුවත් පසුගිය සතියන්තේ ඒ වාහන සංඛ්‍යාව 32,000 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ අනුව සාගත වාහන සංඛ්‍යාව 91,000කට වැඩි වාහන සංඛ්‍යාවක් අධ්‍යයන්තේ ධාවනය වෙලා තියෙනවා. දෛනික ආදායම මිලියන 26.5ක් බවට වාර්තා වෙලා තියෙනවා.